සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, අද අප මේ පින්තුන්ට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ඣිම නිකායේ මජ්ඣිම 51 රට්ඨපාල සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේ එක්තරා අවස්ථාවක උන්වහන්සේ කුරු රට තුල්ල කොට්ටිත කියන ප්‍රදේශයට වැඩම කළා. ඒ ප්‍රදේශයේ බොහෝ දෙනාට ධර්ම දේශනා කරමින් ඉන්න අතරතුරේදී බුදුරජාණන් වහන්සේ හමු වෙන එක්තරා තරුණයෙක් පැමිණියා. ඔහු ඒ ප්‍රදේශයේ සිටිය ප්‍රධාන සිටුවරයාගේ එකම පුත්‍රයා නමෙන් රට්ඨපාලය. රට්ඨපාල කෙනෙකුට කිව්වේ රටට කිසියම් වෙසෙනයක් පැමිණෙච්ච අවස්ථාවකදී මුළු රටටම උනන් කෑම දෙන්න පුළුවන් මට්ටමේ ධනවත් කෙනෙක් තමයි මේ සිටු කුමාරයා. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රදේශයේ ධර්ම දේශනා කරන බව දැනගත්තු රට්ඨපාල කුමාරයාත් භාගතුන් වහන්සේ මුණගැහිවට ඒ ස්ථානට ගියා. පිරිසට ධර්ම දේශනා කරන අවස්ථාවේදී පිරිස කෙළවර ඉඳගෙන ධර්ම ශ්‍රවණය කරපු රට්ඨපාල කුමාරයා ධර්ම දේශන අවසානයේ බුදුහාමුදුරන්ගේ දේශනාව ගැන බෙහෙවින් ප්‍රසාදයටපත් වුණා. ධර්ම ශ්‍රවණය කරපු පිරිස ටිකක් ඈත් වුණාට පස්සේ ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිය මේ කුමාරයා භාගතුන් වහන්සේට ගරුසරු දක්වලා එකත් පස්සේ ඉන්න ගමන් උන්වහන්සේට සඳහන් කළා, ස්වාමීනි, මම කැමතියි මේ ධහමෙහි භාවිතයට යන්නට. ගිහි ගෙදර ඉඳගෙන මේ වගේ වටිනා ගැඹුරු ධහමක් පිළිපදින එක දුෂ්කර දෙයක් සම්බාධක සහිතයි. ඒ නිසා මම කැමති ඔබ වහන්සේගෙන් පැවිදි වෙලා මේ ධහම ආරක්ෂා කරන්න කියලා සඳහන් කළා. භාගතුන් වහන්සේ මේ අවස්ථාවේදී ඒ සඳහා අනුමැතිය දුන්නා. හැබැයි උන්වහන්සේ සඳහන් කළා පැවිදි වෙන නම් දෙමව්පියන්ගෙන් අවසර ලැබෙන්න ඕන කියලා. ඉන්පසු කුමාරයා සිය දෙමව්පියන් වෙත ගිහිලා අවසර ඉල්ලුවත් ඔහුට මුලදී අවසර ලැබුණේ නැහැ. ඔහුට බොහෝ වෙහෙස මහන්සි වෙලා දවස් ගාණක් උපවාසයේ යෙදিলা තමයි දෙමව්පියන්ගෙන් අවසර ගන්න සිද්ධ වුණේ. කෙසේ හෝ පසු අවසර ගත්ත රට්ඨපාල කුමාරයා භාගතුන් වහන්සේගේ සමීපයේ පැවිදි වෙලා උන්වහන්සේගෙන් භාවනා උපදෙස් ලබාගෙන කමඨහන් ලබාගෙන ඈත ප්‍රදේශයක වරගතව බණ භාවනා වේදුණු මේ රට්ඨපාල හාමුදුරුවෝ නොබෝ කලකින්ම කෙලෙසුන් ප්‍රහිණ කරලා රහත් භාවයට පත් වුණා. සසර ගමන නිවාඩ පත් කළා වූ ආසවක්ඛී ඥානෙ සාක්ෂාත් කළ රට්ඨපාල ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත නැවත පැමිණලා තමන් වහන්සේ ලබා ගත්තා වූ මේ ආධ්‍යාත්මික දියුණුව බුදුරජාණන් වහන්සේ අභියස සඳහන් කළ සිටියා. ඉන්පසුව මේ කුමාරයාට සිය දෙමව්පියන් වෙසෙන ප්‍රදේශයට ගිහිල්ලා එයාගෙන් පිණ්ඩපාත ලබාගෙන එයටත් අනුශාසනා කරලා නැවත කොරම්වේ කියන ප්‍රදේශයේහි ඒ රජතුමාගේ රාජ උද්‍යානයේ විවේකීව වාසය කළා. රජතුමාගේ රාජ උද්‍යානයේහි රට්ඨපාල මහරහතන් වහන්සේ වැඩ සිටින බව දැනගත්තු රජතුමා ඒ ස්ථානෙට පැමිණලා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ තමයි ඔහු සඳහන් කරනවා, ස්වාමීනි, බොහෝ දෙනෙක් මේ සම්බුද්ධ ශාසනය පැවිදිවන්නේ නැත්නම් ආගමික ජීවිතයකට යන්නේ ඇතමිට වයසට ගිහිල්ලා. සමහරලාට තමන්ට ඥාති නැතිකම නිසා ඇතමිට ධනයෙන් පිරිහිලා. තවත් සමහර වෙලාවලදී ලෙඩ දුක්වලටපත් වෙලා. මෙන්න මේ වගේ වෙසෙනයක් ජීවිතේ පැමිණෙච්ච අවස්ථාවකදී තමයි බොහෝ දෙනෙක් මෙවැනි ජීවිතයකට පත්වෙන්නේ. එහෙත් ඔබ වහන්සේ නිරෝගීව මේ බද්දරේ යවුවනේහි ඥාතීන් සහිතව බොහොම ධනවත් වෙන අවස්ථාවක ඇයි ගිහි ගියක් කරලා පැවිදුනේ කියලා සඳහන් කළා. මේ අවස්ථාවේදී රට්ඨපාල ස්වාමීන් වහන්සේ රජතුමාට සඳහන් කරනවා, ස්වාමීනි, රජතුමනි, මම පැවිදි වෙන්න කාරණා හතරක් හේතුණා. බුදුරජාණන් වහන්සේ වෙතින් අනුශාසන ලබා ගන්න අවස්ථාවේදී මම කාරණා හතරක් දැනගත්තා. අන්නේ කාරණා හතරක් මුල් කරගෙනයි මා ගිහි ගියත් කරලා පැවිදුනේ කියලා සඳහන් කළා. මොනවද ඒ කරුණු? උපනීයති ලෝකෝ අද්දෝ, මේ ලෝකයා නිරතුරුව ජරා ස්වභාවයට, වැයවීමට, විනාශ ස්වභාවයට යනවා, මරණය කරා ගමන් කරනවා. අන්නේ බව මා කලින් මසා දැනගෙන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තේරුම් අරගෙනයි මම පැවිදුණේ කියලා සඳහන් කළා. මේක තමයි රට්ඨපාල ස්වාමීන් වහන්සේ පැවිදෙන හේතුණු මුල් කාරණය. දෙවැනි හේතුව තමයි අත්තානෝ ලෝකෝ අනවිස්තරෝ. මේ ලෝකයේ වෙසෙන සත්‍යයට අත්තානෝ නැත්නම් අතානෝ කියලා කියනවා පිළිසරණක් නැහැ. සැබෑ රැකවරණයක් නැහැ. අනවිස්තරෝ තමන්ට ජීවිතයේ ඉසුරු බවක් අධිපති බවක් තමන්ට පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. අන්නේ බවත් මා දැනගෙන පැවිදුණා කියලා සඳහන් කළා. තුන්වෙනි කාරණය තමයි අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනියම්. මේ ලෝක සත්‍යය කිසිවකට සැබෑ උරුම කමක් නැහැ. සබ්බන් පහය ගමනියම් සියලක් මාත්‍යරල යන්නට ඕන. තමන් සන්තක සීලු දෙය අත්‍යරල යාමට සිදුවන නිසා කිසිම විදියෙහි තමන්ට ස්වාධීනත්වයක් නැත්නම් ස්වාමිකත්වයක් නැති නිසා මා පැවිදුණා කියලා සඳහන් කළා. හතරවෙනි කරුණ තමයි ඕනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ ලෝකයා නිතරම ඌණ නැත්නම් මදී කියන හැඟීමෙන් ඉන්නේ. අතෘප්තිකර ජීවිතයක් ගත කරන්නේ අතිත්තෝ. කිසිම දවසක සෑහීමකට පත්වීමක් නැහැ. තණ්හා දාසෝ තෘෂ්ණාවට දාස වෙලේ කාලය ගත කරන්නේ කියලා සඳහන් කළා. මෙන්න මේ කරුණ නිසා මා පැවිදි වුණේ කියලා රට්ඨපාල හාමුදුර සඳහන් කළා. රහිතමාට මේ කරුණු කෙටියෙන් සඳහන් කරපු අවස්ථාවකදී වුණත් ඔහුට සම්පූර්ණ මේක තේරුන්නේ නැහැ රජතුමාට. ඒ නිසා නැවතත් ඔහුට මේ කරුණු පැහැදිලි කරන්න සිද්ධ වුණා. උපනීයති ලෝකෝ අද්දෝ. මේ ලෝක සත්‍යය නිරතුරුව වැය ස්වභාවයට මහලු භාවයට මරණය කරා සමීප වෙමින් ඉන්නේ. රජතුමාගෙන් අහනව රජතුමනි ඔබ බද්දරි යවවන වයසේ කොහොමද කාලය ගත කළේ? රජතුමාට දැන් වයස අවුරුදු 80ක් විතර ඇති. රජතුමා කියනවා ස්වාමීනි මා ඒ කාලේ ඇත්තක් ප්‍රියපාබල කියන සිවුරඟ සෙනඟ පිරිවරගෙන බොහොම ශස්ත්‍රීයව නිරෝගීව මම බිමින් ගියත් ආසිය නැහැගීමෙන් බොහොම අභිමාණයෙන් ගත කළේ. රජතුමනි දැන් උඹට එහෙම හිතෙනවාද කියලා හෙව්වා. අනේ ස්වාමීනි මට දැන් නම් එහෙම තියා මට බිමින්වත් යන්න තරම් වාරුවක් නැති මට්ටමේ ඉන්නේ. රජතුමනි ඒක තමයි දිරාපත් වෙනවා අස්තිර ස්වභාවයට පත් වෙනවා කියන්නේ මේකයි කියලා කරුණ සහිතව පැහැදිලි කළ දුන්නා. දෙවෙනි කාරණය තමයි අත්හාන ලෝකවාන විස්තරෝ. තමන්ට සැබෑ පිළිසරණක් නැහැ. ඉතුරු බවක් නැහැ. රජතුමාගෙන් අහනවා රජතුමනි ඔබ ලෙඩ වෙච්ච අවස්ථාවකදී ඔබට තියෙන වේදනාව ඔබේ ඥාතීන්ටවත් වෙනත් ඇමතියෙකුටවත් සේවකයෙකුටත් දෙන්න පුළුවන්ද? බැහැ ස්වාමීන් දෙන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒකයි රජතුමනි මා මේ තමන්ට රැකවරණයක් නැහැ කියලා සඳහන් කරේ. තුන්වෙනි කාරණය අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනියම්. රජතුමනි ඔබ කිසියම් දවසක මියගියාට පස්සේ ඔබට මේ සීලු සම්පත් අත්හරින සිද්ධ වෙනවා. එදාට ඔබ නැවත ආවතින් ඔබේ මාලිගයට මියගියාට පස්සේ ටික කලකින් ඔබට තමගේ ඥාතීන් අනිත් අය ඔබ සතුව දෙමුණු දේ දෙනවාද කියලා ඇහුවා. නෑ ස්වාමීනි ඒ කිසිම දෙයක් මට ලැබෙන්නේ නෑ. ඒක අනිත් අයට ගියාට පස්සේ නැවත මට දෙන්නේ කට්ටිය කවුරුවත් සෝදානන්නේ නෑ කියලා සඳහන් කළා. රජතුමනි මේක තමයි සියල්ල අත්හැර යන්න සිද්ධ වෙනවා අස්වාමිකය කියලා කියන්නේ මේක. හතරවෙනි කාරණේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. රජතුමනි ඔබ 80 වෙනි වියේ පසු වෙන අවස්ථාවකදී මරණාසන්න මොහොතෙහි යම් කිසි සිව් දෙසින් පිළිගත හැකි හතර දෙනෙක් ඇවිල්ලා ඔබට කියනවා අස්වල් ප්‍රදේශෙහි පරාජය කරන්න පුළුවන් රජ කෙනෙක් ඉන්නවා ශස්ත්‍රික රාජ්‍ය හතරක් තියෙනවා කියලා කිව්වොත් ඔබ මොකද කරන්නේ? ස්වාමීනි මම මරණාසන්න හිටියත් ඒ රාජ්‍ය හතරම නතු කරගෙන මගේ නමට පත් කරගෙන මම යන්නේ කියලා සඳහන් කළා. රජතුමනි ඒක තමයි කොච්චර ලැබුණත් මදි කියන හැඟීම අතෘප්තිකර බව තණ්හාවට දාස වෙනවා කියලා සඳහන් කළේ මේකයි. පින්නතුනි මේ සූත්‍රයෙන් සඳහන් වන ප්‍රධානම කරුණු හතර මෙන්න මේ මහලු වෙන බව අස්වාමික බව රැකවරණයක් නැති බව සහ අතෘප්තිකර ජීවිතය මෙන්න මේ කරුණු නිසා තමයි අප වඩ වඩා ආත්ම දහමට නැඹුරු වෙන්න ඕන. රටපාල සූත්‍රයෙන් අපට ගත හැකි ප්‍රධානතම ආදර්ශය මෙයයි. ඒ නිසා පින්නතුනි මේ අතෘප්තිකර ජීවිතයෙන් මිදලා තෘප්තිකර ජීවිතයක් ගත කරන්න අප ඉක්මනටම දහම කරායමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරන් සරණයි.